2015 වසරේ පළවෙනි මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන. පොතක තියෙන දෙයක් කියන්න නෙමෙයි බලාපොරොත්තු හිතක තියෙන දෙයක් කියන්න. පොත්වල ප්‍රශ්න නෙමෙයි විසඳන්න ඕන, හිතේ තියෙන ප්‍රශ්න. හිතේ තියෙන ප්‍රශ්න විසඳන්න නම් හිත කියවල බණ කියන්න ඕන. සමහර අය ළඟ තියෙන ප්‍රශ්න ඒව ප්‍රශ්නද කියලාවත් දන්නේ නැහැ. විඳිනවා ජීවිතේ දුක්, නමුත් ඒ දුකට හේතුව මොකද්ද කියලා ප්‍රශ්නේ දන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් පොඩි ළමයි කූඹියෙක් කරි කෑවොත් ප්‍රශ්නේ දන්නවද කූඹිය කනවා කියලා? නැහැ. එයා මොකද කරන්නේ? අඬනවා. ගොඩාක් මිනිස්සුනුත් එහෙමයි. වැඩි මහල් වෙච්ච අයත් එහෙමයි. ඒගොල්ලෝ ජීවිතේ විඳවනවා මොකද්ද ප්‍රශ්න කියලා දන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ නිසා දුක හඳුන ගන්න ඕන, දුකට හේතුව හඳුන ගන්න ඕන. දුක රැස් වෙන්නේ කොහොමද, ඒකෙන් නිරෝධ නිදහස ලබන්නේ කොහොමද කියලා හඳුන ගන්න ඕන. කවුරුත් කැමති නැහැ තමන්ගේ හිතට තමන්ම ඇරෙන්න වෙන කෙනෙක් බලපෑමක් කරනවට. එහෙම නේද? ඒ නිසා ඒ බලපෑම ඔබම කළ යුතුයි. ඔබේ හිතේ තියෙන දේ තව කෙනෙක් වෙනස් කරනවට කැමති නැහැ. ඔබම වෙනස් කරගන්න ඉඩ තියෙනවා. ඒත් කිසි විටක තව කෙනෙකුට වෙනස් කරන්න නම් ලේසියෙන් ඉඳ තියන්නේ නැහැ. මොකද මේක මගේ මතේ, මේක ඊළඟට අන් අයගේ මතේ කියලා සලකන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මතේවත් නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට ප්‍රත්‍යක්ෂ කරන්නේ අපේ මතයකුත් නෙමෙයි. ඒ අනුකූලව, ඒ අනුගතව, ඒ සරණ ගිහිල්ලා අපදේශනා කරන්නේ අපේ මතේ නොවේ. එහෙම නැහැ, ඒකට කියනවා සත්‍ය. සත්‍ය කාටද අයිති? ඒක හැමෝටම අයිති. ප්‍රඥාවන්තයන්ට හැමෝටම අයිති. ඒක කිසිදු අයිතිකාරයෙක් නැහැ ස්ථාවර. සත්‍ය කියන්නේ සෝබාධමයේ පවතින සත්‍යය. එම නිසා අප සත්‍ය හමුෙහි දන නමන්න ඕන, නමස්කාර කරන්න ඕන, පිළිගන්න ඕන, වන්දනා කරන්න ඕන, පරාජය වෙන්න ඕන. කුමක් හමුෙයිද? සත්‍ය හමුෙහි පරාජය වෙන්න ඕන. අපි අසත්‍යවාදී ජයග්‍රහණයක් ලැබලා ඉන්නවනම් සත්‍ය හමුෙහි පරාජය වෙන්නට ඕන. හේතුව සත්‍ය යනු පුජ්‍යල මතවාදයක් නොවන නිසා. හොඳයි, මොකද්ද සත්‍ය? සත්‍ය එහෙම නැත්නම් හරි දේ, එහෙම නැත්නම් නිවැරදි දැක්ම, සම්මා දිට්ඨිය. කුමක්ද සත්‍ය කියන්නේ? කුමක්ද ඇත්ත? අපි ඔක්කොම මැරෙනවා නේ. ඒක ඇත්තද? අපි ඔක්කොම වයසට යනවා. ඒක ඇත්තද? ඒව ඇත්ත. සම්මුති සත්‍ය. ඒවට කියන්නේ සම්මුති සත්‍ය. ඒ සබෑත්ත නෑ. සම්මුති සත්‍ය. ඊළඟට තියෙනවා ලෝකෝත්තර සත්‍ය කියලා එකක් තියෙනවා. ලෝකෝත්තර සත්‍ය. සම්මුති සත්‍ය දැනගත්තට ඇති වැඩක් නැහැ. මොකද හේතුව ඒ සත්‍ය එක වෙනස් කරන්න බෑ. ඒක හේතුවම පවතින දෙයක්. සම්මුති සත්‍ය වෙනස් කරන්න බෑ. නමුත් ලෝකෝත්තර සත්‍යයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මනස කියන එක අපිට වෙනස් කරගන්න පුළුවන්. දැඩි දෘෂ්ටියක් තමයි මිනිස්සයා තුල තෙරපෙන්නේ. වේදනාකාරීව දැඩි දෘෂ්ටියක් තමයි තෙරපෙන්නේ. ඉවත් විය යුත්තේ, ඉක්මවාලිය යුත්තේ ඒ දෘෂ්ටියයි. ඒ දෘෂ්ටින් අතර ප්‍රබලම භයංකාර, ඉතාම ඝන ශක්තියක් බැඳීමක් ඇත්නම් ඒ ඇත්තේ වෙනාන් කවරක් නොවේ මමත්වයට. ඔබ ඔබේ මවට පියාට, ඔබ ඔබේ ස්වාමියාට, ස්වාමි පුරුෂයාට, ස්වාමි දියණියට, දරුවන්ට, මේ සියලු දෙනාටම තියෙන බැඳීම් වලටත් වඩා ප්‍රබල බැඳීම තමයි තමන්ට තමන් බැඳීම. මොහොතකට හිතෙනවා ඇති, නමුත් ස්ථාවර ප්‍රබලම බැඳීම තමාට තමා බැඳීම. ඒ තමා කියන බැඳීම ඔස්සේ තමයි අනිත් බැඳීම් තිබෙන්නේ. මේ තමා කියන කෙනාව නිර්මාණය කරනකොට, සකසනකොට ඒ සකස්ම සඳහා එකතු කරගන්න සාධක මොනවාද? ඒ තමයි දකින සීමාව. දකින සීමාව අවබෝධ කරගන්න සීමාව. පේන සීමාව. සාමාන්‍ය මිනිසෙක් තුළ ඊට එහා ස්වභාවයක් නැති නිසා එයින් ඔබට කල්පනා කරන්න කිසිම දර්ශනයක් එයා තුළ නැහැ. එයින් ඔබට කල්පනා කරන්න දර්ශනයක් නේ පේන්නේ ඉච්චරයි. උදාහරණයක් කියනවා, අර ළිඳේ ඉන්න මැඩියට පේන සීමාව ලෝකයයි කියලා. මිනිසයටත් එහෙමයි. මේ රටෙන් එළියට ගිහිල්ලා නැත්තම් එයාට තියෙන්නේ ශ්‍රී ලාංකික මානසිකත්වයක් හැදෙනවා, දූපත් මානසිකත්වයක් සැකසෙනවා. එයා වෙනත් රටක් පිළිබඳව දන්නේ නැත්තම් එයාගේ ලෝකයේ පිළිබඳව විතරක් නම් දන්නේ. ඉතින් ඒ පිළිබඳව සංකල්පයක් පමණයි ගොඩ නැගෙන්නේ. වෙනත් ආගමක් ධර්මයක් කියවන්නේ නැති පිරිසටත් ඒක තමයි වෙලා තියෙන්නේ. ඔළුවට දාන්නේ මොකක්ද? ඒ දෙයිය, ඒ භූතයා, ඒ ලක්ෂයා අදහගෙන ජීවත් වෙලා මැරලා යන මිනිස්සු. නිදහස් චින්තකයෙකු හැටියට, දාර්ශනිකයෙකු හැටියට බුදුහාමුදුරුව තමයි අපිට මඟ පෙන්වුවේ. මේ සම්මුති තියෙන ආගම් ධර්ම පිළිබඳව පමණක් නෙමෙයි, මුළු මහත් විශ්වීය දර්ශනයක්ම අවබෝධ කරගන්න. බුදුහාමුදුරුවන්ගේ විශ්වීය ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ආගම් වලින් කියවෙන මතවාද සංකල්ප පිළිබඳව එච්චර වටිනකමක් දැනෙන්නේ නැහැ. මොකද හේතුව විශිෂ්ටම ධර්මය අවබෝධ කරගෙන සිටින නිසා. ඔබ තේරුම් කරගන්න ඕන, ඔබ සිටින්නේ බැඳීමක, කොටුවීමක, සිරවීමක. භෞතික නිදහස තිබ්බට ඔබේ මනස තුළ ඔබට ආධ්‍යාත්මික නිදහස නැහැ. ඔබව බැඳලා තියෙන්නේ ඔබමයි. ඔබව බැඳලා තියෙන්නේ ඔබමයි. සංඥාවක තමයි තියෙන්නේ මේ සියලුම බැඳීම්. වැරදි අවබෝධය. උදාහරණයක් වශයෙන් අපිට පුළුවන් නිකම් මුද්‍රණය කරපු රුපියල් 2000 කොලයක් හරි 1000 කොලයක් හරි මුද්‍රණය කරලා ඒක වළංගු එකක් නෙමෙයි, නිකම් පාට සහිත ෆොටෝ කොපියක් මුද්‍රණය කරලා ගාන්න කපලා ওই දුප්පත් මිනිස්සෙකුට දෙනවා. දුන්නට පස්සේ මොකද ඒක පාට එයා රැවටුනොත් මේක 1000ක් කියලා එයා මොකද හිතන්නේ? ලොකු හිනාවක් ගිහිල්ලා හරි සතුටු කියලා ගොඩාක් පින් සිද්ධ වේවා කියලා හිතලා හිතනවා. හිතලා ටික වෙලාවක් එයා එහෙම ඉන්න දිනුනට පස්සේ එයාට කියන්න ඕන නෑ, මං ඔක ඔයාට සිහිවටනයක් වශයෙන් තියාගන්න දුන්නේ, ඔක අර සමරු මේ කොලයක්, ඔක වටිනකමක් නෑ. එහෙම කොල තියෙනවනේ 2000 කොල තියෙනවා, සමරු කොල තියෙනවා. සමරු කොලයක් ඔක වටිනකමක් නෑ. ආ, එතකොට මොකද වෙන්නේ? අර වේගෙන් අර වැලියෝ එක බිමටම බහැලේ වරලා ඊට පස්සේ ඒක කොතන දාලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒක මේකක් නැහැ කියන තැනට දෘෂ්ටියේ බර නැති වෙනවා. එක උදාහරණයක්. ඒක තමයි ස්වභාවය. ඊට පස්සේ ඒක සමහරලාට කෙනෙක් අරගෙන ගියත් එයාට එක ගානක් නැහැ. මේ අධ්‍යාත්මය පිළිබඳව පැහැදිලි කරලා දෙන්නේ මේ බාහිර සත්‍යයක් ගැන නෙමෙයි, ගැඹුරු මනස තියෙන්න ඕන තැන. දැන් ඔබ මේ විදියට රංගනයක් ඇති කරගෙන වැඩක් නැහැ. මටත් පුළුවන් එහෙම ඕන දෙයක් අරගෙන ගියාට කමන්නේ කියලා ඉන්නේ. එහෙම රංගනයක් ඇති කරගන්න නෙමෙයි කියන්නේ. මේ අධ්‍යාත්මික මානසික ස්වභාවය ගැන කියන්නේ. එහෙමනම් අපිත් අපිට ලබා දෙලා තියෙන්නේ අගයක්. මට මම අගයක් ලබා දෙලා තියෙනවා. ඒක සම්මුතියෙන් තියාගන්න කිසිදු පරමාර්ථමේ වටිනාකමක් නැහැ. පරමාර්ථයේ හැටියෙන් තමන්ට තමන් අගයක් ලබා දීම මහා පීඩාකාරී ප්‍රශ්න ජාලාවකට හේතුවක්. ලබා දීමක් හැටියට තමයි පැහැදිලි වෙන්නේ. ඒ නිසා නිවැරදිවම අපි බැලිය යුතුයි, අවබෝධ කරගත යුතුයි අපය තුළ ඇති වටිනාකම. තමා තුළ ඇති වටිනාකම කොපමණද? අපි වටිනවද නැද්ද? අපතුල වටිනාකමක් තියෙනවද නැද්ද? සමහර උදවිය වටිනාකමක් නැහැයි කියනෝ මෙන්න මේ හේතු නිසා. ඒක අර භෞතික වටිනාකමක් නැති ස්වභාවය තමයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. මේ කෑට තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා කියලා භෞතිකමය වටිනාකමක් නැහැ කියලා පෙන්වන්න හදන්නේ. භෞතික වශයෙන් වටිනාකමක් නැහැ කියලා හෝ වටිනාකමක් තියෙනවයි කියලා නම් කිරීමම ඒක තමයි වටිනාකම. ඒක අපිට ඒක තේරුණාද? භෞතිකව මේකේ වටිනාකමක් තියෙනවයි කියලා හෝ වටිනාකමක් නැහැයි කියලා හෝ නම් කිරීමම තමයි වටිනාකම. ඒක තමයි තමන්ගේ වටිනාකම. සංකල්පවලට පැමිණෙන්නේම ඇයි? වටිනාකම ඇති නිසා. දෘෂ්ටිවලට පත් වෙන්නේම ඇයි? වටිනාකම ඇති නිසා. නොවටිනා දේවලුත් වලටත් අගයක් තියෙනවා. මේ දෙහි මෙච්චර නොවටිනාකමක් තියෙනවා. එහෙම දේවල් තියෙනවද නැද්ද? තියෙනවා. මෙච්චර මේ දේවල් වල වටිනාකමක් තියෙනවා කියලා ඒකත් අපි ගණනේ වෙන්නේ නැද්ද? ගණනේ වෙනවා. උදාහරණයක් ගන්නකො, මට මතක් වෙච්ච නිසා කියන්නේ. බලු බෙට්ටක සහ ගොම බෙට්ටක තියෙන වටිනාකම නේද? වෙනස් නැහැ නේ? ගොම බෙට්ටක් එහෙම දැක්කොත් ඔය මල් පෝච්චේ මහදන පිරිස ගොඩක් ගෙනල්ලා අයිනින් තියාගෙන බලු බෙටි එහෙම ගේනවා. බලු බෙටි ගේන්නේ. අන්න බලන්න ඒ නොවටිනාකමේ වටිනාකම් තියෙන හැටි. නිවැරදි තථාගත දර්ශනය නැති වෙච්ච නිසා අපි සංකල්ප වල අතරමං වුණා. ආගමික ශාස්ත්‍රවරු ටික මිය පරලෝ ගියාට පස්සේ අද බාල පුතඥන සංකල්ප මතින් ලෝකය තැනෙන නිසා මොකද වුනේ? සංකල්ප වල අතරමං වුණා. ධර්මය කියන එක සංකල්පයක් හැටියට, න්‍යායක් හැටියට, දර්ශනයක් හැටියට, ආගමක් හැටියට, දහමක් හැටියට අරගෙන වැඩක් නැහැ. ඒ ලබන්නට ඕන ප්‍රායෝගිකත්වයක් හැටියට. දැන් ඔබ හිතන්න පුළුවන් මේ මෙච්චර මේ ලොකු වචන ටිකක් පාවිච්චි කරන්න මොනවා කියන්නද? නිහඬ බව ගැන උගන්වන්න, निराයාසී ජීවත් වෙන්න, පාඩුවේ ඉන්න නිකන් ඉන්නේ කොහොමද කියලා උගන්වන්නේ මේ මහන්සිය. මනුෂ්‍යයාට සියලුම ප්‍රශ්න ඇතිවන්නේ නිහඬව සිටීමට නොදන්නා වේ. ඔබ දන්නේ නැහැ නිහඬව ඉන්න. ඒකයි ඔබට ප්‍රශ්න. ප්‍රශ්න තියෙනවා, ඒක ඔබේ ප්‍රශ්න. දැන් බලන්න බුදු කෙනෙකුට කරුණුකාරණා ලෝකෙන් සෑදිලා තිබුණා ඕනම විදියට. බාහිර ලෝකෙන් බැලුවොත් එහෙම හැම ආකාරයකම නින්දා ප්‍රශංසා සැප දුක ඔය හැම ආකාරයේම භෞතික කාරණා සැකසීලා තිබුණ බුදු කෙනෙකුට. හැබැයි මේ බුදු කෙනෙක්ගේ අටලෝ දහමේ ප්‍රශ්නයක් නැහැ, වැඩෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඔබේ අටලෝ දහමේ සැලෙන්නේ ඔබ යටලෝ දහම ජීවත් වෙනවා. ඔබ ළඟ තියෙනවා මම කියන මහා විස කටුවක්. ඒක උදුරා දමන්න, උගුලා දමන්න. එයා තමයි සැර, එයා තමයි බය, එයා තමයි හිනා වෙන්නේ, එයා තමයි අඬන්නේ, එයා තමයි දුක් වෙන්නේ, වැළපෙන්නේ, සතුටු වෙන්නේ, උස් වෙන්නේ, පහත් වෙන්නේ, කම්පණය වන්නේ එයා. හැබැයි එහි ඇති කිසි දෙයක් නැහැ. ඒ මම කියන කෙනාට අයිති දතක්, ලෝම ගහක්, හම් කෑල්ලක්, නහරයක්, ඇට කට්ටක් තියා අඩුම තරමේ ඉදි කට්ටක් තරම්වත් දෙයක් පෙන්වන්න නැහැ. නමුත් තමා තුළ ඒක සැකසিলা නැද්ද? සැකසিলা ඉන්නවා. අනුන්ගේ ඉඩමක් තමන්ගේ කියලා හිතාගෙන මේ ළඟම ස්ථානක සිද්ධ වෙච්ච දෙයක් තමයි. ඒක මිනිස්සේ ඇවිල්ලා ගයක් හදාගෙන ගියා. ගයක් හැදුවා, ඉඩමක් අරගෙන ඒක ඉඩම ගයක් හැදුවා. අර කොන්ත්‍රාත්තු දුන්නු බාසුන් නැහැ. කොහොම හරි අර ළඟම තිබුණු බ්ලොක්ස් දෙක මාරු කරගෙන වැරදි බ්ලොක් එකක තමයි මෙයා ඉඩම ගේ හැදුවේ. ඒගොල්ලන්ටත් එච්චර නිදි නැහැ, හදාගෙන ගියා. ඉහළටම ගේ හැදුවට පස්සේ නිවැරදි මායිතිකාරය ඇවිල්ලා ගෝ, ඒ ඉඩම මගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මිනිස්සයා බැලුවාම ඇත්ත නෙන්නම් තමන්ගේ අයිති බ්ලොක් එකේ නෙමෙයි, තමන් හදලා තියෙන්නේ ගේ අල්ලපු එකේ. වැරදිද? ඊට පස්සේ මොකද වෙන්නේ? අර යට ඒක අකුල අකුලගෙන යන්න සිද්ධ වෙනවා. අපිත් එහෙමයි. අපිත් දන්නේ අපිට පේන සීමාවක් තියෙනවා, අපිට දකින සීමාවක් තියෙනවා. ඒකේ අපි ගොඩාක් දේවල් ගොඩනගලා තියෙනවා අධ්‍යාත්මය තුළ ගොඩනගාගෙන ඉන්නවා. දැන් මම මේ කියන්නේ මමෙක් නැහැ කියලාද මෙතන කියන්නේ? මට කිසිවක් අයිති නැහැ කියලාද කියන්නේ? නෑ, මම එහෙම දෙයක් කියන්නේ නැහැ. ඒක මට අයිති කියනවා හා සමානවම වැරද්දා. මට මේව අයිති නැහැයි කියලා කියන එක මට අයිති කියන හා සමානම වැරද්දා. ඔබට ඒක තේරෙන්නේ නැද්ද? ආදරයේ තියෙන වේගයම වෛරයේද තියෙනවා. වෛරයේ තියෙන වේගයම ආදරයේ කියන එක තුලත් තියෙනවා. මට අයිති කියන වේගය තුල හටගන්න මානසික වේගයම මට අයිති නැහැ කියන එක තුලත් තියෙනවා. පිළිකුලේ තියෙන වේගයේ තරමටම එයාට ප්‍රසාදනීය වේගය තියෙනවා. ප්‍රසාදනීය වේගයේ යම් තාක් දුර තියෙනවද එයාට ඒ තරම ප්‍රබල පිළිකුලේ වේගයකුත් තියෙනවා. ඔය ගොඩාක් ඔය පිළිකුල වඩන වේගයක් හදාගෙන ඉන්නවනම් ඒ අයට ඒ තරමටම වේගයෙන් එයාගේ සිතේ ප්‍රසාදනීය ඇලීමේ වේගයකුත් තියෙනවා. දැන් අපි නැති කරන්න ඕන මොකද්ද? අර ප්‍රසාදනීය වේගය පිළිකුල වේගයක් හදාන්නේ නැතුව මේ සමස්ත වේගය නිදහස් කරන්න ඕන. සමස්ත වේගය නිදහස් කරන්න. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නොගන්න සිල්වත් බවක් ඇත ගන්න. දැන් බෞද්ධයෝ දෘෂ්ටිගත සීලයක නේද ඉන්නේ? ඔව්. කතෝලිකයෝ දෘෂ්ටිගත සීලයකද ඉන්නේ? ඔව්. මුස්ලිම් අය දෘෂ්ටිගත සීලයකද ඉන්නේ? ඔව්. ඒක ලෝක සම්මතයේ පව් කියන්නත් පුළුවන්, පින් කියන්නත් පුළුවන්. එක විදියක ඒකේ පාපීය ස්වභාවයකුත් තියෙනවා, තවත් විදියක කෙනෙක් බලලා පිනික ස්වභාවයක් කියන ප්‍රදෙන්නේ කියලා. මිනිස්සෙකුට රැට කන්න නොදී වැඩිගින්නෙන් තිබ්බහම තවත් ආගමිකෙකුට බලලා කියන්න පුළුවන් ඒ මිනිස්සයාගේ මානවයිතීන් උල්ලංඝනය කළා කියලා. ඒක පාපයක් වෙන්නත් පුළුවන්. සමහර අය ලෙඩ රෝග වලට පත් වෙන නිසා නේ. ඒක පාපයක් වෙන්නත් පුළුවන්. ඉතින් අනිත් ආගම්වල තේ තියෙන දේවල් එහෙම තියෙනවා. ඒ කෝණයෙන් බලලා ඒක පෞපින් වශයෙන් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සීලය ෘත එහෙම නැත්නම් සමාදාන පද සීලයක් නොවේ. දෘෂ්ටි වලින් දුරු වීමේ සීලය. අර වයි නරකක් තියෙනවා කියන නෙවෙයි, ඒක රටින් රටට සමාජයෙන් සමාජයට ඒකේ හොදක් තියෙනවා. ඒකේ විදියට තිබුණා වේ. නිවන් දකින්න උමනා වෙන්නේ අර ආර්ය සීලය. ඒව පද නෙමෙයි, සමාදන් වෙන ඒවා නෙමෙයි, වෘත නෙමෙයි. දෘෂ්ටි ගත්තේ නැත්නම් ඇහැ විවේකයි, මොළේ විවේකයි, මනස විවේකයි, කන විවේකයි, නාසය විවේකයි, දිව විවේකයි, ගත විවේකයි, චිත්ත විවේකය, කාය විවේකය හට ගන්නවා. දැන් ඔබට ඒ විවේකේ නැත්නම් එතන තියෙන්නේ මොකද්ද? දෘෂ්ටියක් ඇවිල්ලා පැටලිලා ඒක ලිහ ගන්න බැරුව ඉන්නේ. ඔය ආකාරය නෙමෙයි මේ ආකාරයයි කියලා කියවුවොත් මොකද වෙන්නේ? ආය දෘෂ්ටිගත වෙනවා. දැන් අපි පදයක් කියලා සමහරලාට අපි මේ ප්‍රසිද්ධ දේශකයන් තුල දකින දෙයක්, ඔය පදේ අර්ථය ඕක නෙමෙයි මේකයි. ඊට පස්සේ මොකද කරන්නේ අපි? ඒක අත්හැරලා මේක ඉල්ලනවා. ආයි තව ඩිංගක් දුර ගියාම තව එක්කෙනෙක් කියනෝ නෑ ඕක ඔහොම නෙමෙයි, ඔය පදේ අර්ථ මේකයි. ආයි ඒකත් අත්හැරලා ආයි මේ දෘෂ්ටි හිල්ලෙනවා. ආයි කාලයක් යනකොට Tamanṭum හිතෙනවා ඒකත් නෙමෙයි ඕකේ හරිම අර්ථය මේකයි. කවදාවත් බේරෙන්න පුළුවන්ද සංකල්පෙන් යාට? බෑ. ඒ නිසා දෘෂ්ටි මාරු කිරීමක් මිස දෘෂ්ටි විසුද්ධියක් සිද්ධ වෙන්නේ නෑ මේ සම්මත ලෝකේ. සංකල්ප අලුත් කරගෙන වෙනස් කරගන්නවා මිසක් සංකල්ප ලෝකෙන් නිදහස් වීමක් නෑ මේ ලෝකේ. නිසා සංකල්ප වලින් නිදහස් වෙන්න කිසිම සංකල්පයක් ගන්න එපා, කිසිම දෘෂ්ටියක් ගන්න එපා. කාටද මේක කියන්නේ? ඔබටද? නෑ, මේක ඔබට නෙමෙයි කියන්නේ. ඔබට මේක කියලා වැඩක් නෑ. ඔබ මේ දේ කරන්නේ මේ දේ කියාපාන්නේ මමත්වයෙන් තොර වූ අවස්ථාවට. මමත්වය දුරු කරන මානසිකත්වයටයි මේ දේ කියාපාන්නේ. ඔබට බන කියලා වැඩක් නැහැ. මා ඔබ ළඟ ඉන්න ආර්ය ශ්‍රාවකයාටයි බන කියන්නේ. ඔබ ළඟ තිබෙන ලෝකෝත්තරත්වයටයි බන කියන්නේ. බුදුහාමුදුරු ආමන්ත්‍රණය කරේ අඟුලිමාලට නෙමෙයි, ඔහු ළඟ හිටපු රහතන් වහන්සේට. එනිසා ඔය ඔතන ඉන්න ඔය පුතඥ පුජ්‍යලයාට ආමන්ත්‍රණය කළ වැඩක් නැහැ. ඔයත් ළඟම ඉන්න ඒ ආර්ය ශ්‍රාවකයාට ආමන්ත්‍රණය කරන්න මේ දේ. ඔබට කිව්වොත් මේ දේ කියලා ඔබ ආයි කරන්නේ මොනවද? ඔබ දන්නේ සංකල්පවල පැටලෙන්න විතරයි. දෘෂ්ටිවල පැටලෙන්න විතරයි. මොන තරම් පැහැදිලි කළත් ඒ දෘෂ්ටි අතහැරලා තව දෘෂ්ටියක් ගන්නවා. ඒ සංකල්පය අතහැරලා සංකල්පේ තව සංකල්පයක් ගන්නවා. අධ්‍යාත්මික ලෞකික ලෝකේ ග්‍රහණය කරන්නට තියෙන සියලුම පද්ධති අතහැරලා දැම්මට පස්සේ තමන්ට ඥානමය විවේකයක් ලැබෙනවා. ඔය අධ්‍යාත්මික සියලුම ඇස කන නාසය දිව ශරීරය රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පද්ධති හැදිලා තියෙන්නේ ලෝකෝත්තරත්වයේ හඳුනා ගන්න නෙමෙයි. ඒ සියලුම පද්ධතිය හැදිලා තියෙන්නේ ලෞකිකත්වයේ හඳුනා ගැනීමටයි. දැන් ඔබ එකෙන් යමක් තේරුම් ගන්න. ඔබ තුල ඔය හැදිලා තියෙන සියලුම ශක්ති විශේෂ සැකසিলা තියෙන්නේ ලෝකෝත්තරත්වයේ හඳුනා ගන්නද? නෑ. ඒ නිසා ඔබ තුල ශක්තියක් නැහැ ලෝකෝත්තරත්වයේ හඳුනා ගන්න. කිසිම ශක්තියක් නැහැ. කිසිම ශක්තියක් ඔබ තුල නැත්නම් ඔබ මොකද කරන්න ඕන? ඔබට ලෝකෝත්තරත්වය හඳුනා ගන්නත් ඕන. ඔබ තුල කිසිම ශක්තියක් නැහැ ලෝකෝත්තරත්වය හඳුනා ගන්න. එහෙමනම් ඔබ මොකද කරන්න ඕන? මම කියන දේ වටා බැඳුණු සියලුම ශක්තියින් ටික තමයි ඔබ මම කියලා කතා කරන්නේ. ඒ ශක්තියින් ටික අපි විවේක ගන්න ඕන. අපි යම්කිසි භාණ්ඩයක් එක පෙට්ටියක හොයන ඒ පෙට්ටිය නැති වුණොත් මොකද කරන්නේ අපි? ඈ ඒ කබඩ් එකේ ඒ පෙට්ටිය පැත්තකින් තියෙනවා. ඒක හොයලා ඉවරයි, ඒකේ නෑ ඒ දේ. එහෙමනම් ඔබේ ඉන්ද්‍රියන් තුල ඔබ විමුක්තිය සෙව හොයාගන්න බෑ. මේක නෑම කියලා ප්‍රත්‍යක්ෂ වෙනවනම් එයාට මොකද කරන්න වෙන්නේ? ඒ පෙට්ටිය පැත්තකින් තියන්න වෙනවා. තියලා මොකද කරන්නේ? නව දෙයක්, අලුත් දෙයක්, අලුත් තැනක් හොයනවා මේක. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුතජන කෙනෙකුට හැමදාමත් නොයසු ධර්මයක්. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. අහපු දෙයක් නෙමෙයි මේ අහන්නේ. අහපු දෙයක් නොයන නිසා අහන්නේ තේරෙන ස්වභාවයක් අඩුයි. ඔබ දන්නේ ගමක් පිළිබඳව මම කතා කරන්න ගියොත් එහෙම ඔබට ඒ ගම ගැන කියද්දි මොකද හිතෙන්නේ? හුදෙක් සංකල්පම වෙනවා පමණයි. ප්‍රත්‍යක්ෂතාවයක් නැහැ. ඒ වගේම තමයි නිර්වාණය පිළිබඳවත් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙරහපු දෙයක් නෙමෙයි. ඒ නිසා කිසිම වැටහීමක් නැහැ. ඔබට කරන්න දෙයක් කියනවද? නැත. බලන්න දෙයක් කියනවද? නැත. කරන, කියන, බලන, ජීවත්වන, මෙහෙවන, සකසන හැම දෙයකින්ම නිදහස් වෙන්න කියලා කියන්න බෑ. ඒ කියන්නේ බැරි නිදහස් වෙන්න කියලා. කියපු ගමම්ම අල්ල ගන්නවා මෑන්ව. කවුද? ඇතුලේ ඉන්න මම එයාව අල්ල ගන්නවා. එයාට දෙනවා වැඩ. වැඩ දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඒ මිනිස්සයව කර්මකාරයෙක් කරනවා. තමන් තමා තුල අභ්‍යන්තරයේ ඉන්න මිනිස්සයා කර්මකාරයෙක් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කරත්ත බැඳ ගුණාහා සමානයි. අර කර්මක්කාරය අර බැඳ සංකල්පය ඇදයි යන්න ඕන. ඊට පස්සේ ඔබේ අධ්‍යාත්මයේ ඉන්න අර කර්මක්කාරය දුක් විඳිනවා. කොයි වගේද? කරත්ත බරවල තියෙන බර කොච්චරද? ඒ තරමට ඒ අභ්‍යන්තරයේ ඉන්න කර්මක්කාරය ගුණික හා සමානව ඇදයි යනෝ යට බරයි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් හාමුදුරුවෝ කියන්නේ මේ ඔක්කොම මනසින් අතහරින්න කියලානේ. නෑ නෑ, ඒ කතාව නෙමෙයි. ඒ කතාව නෙමෙයි. එහෙනම් මොකද්ද කියන්නේ? නිහඬ බව ගැන නොවේ. නිවන සංඥාවෙන් අල්ලන්න ගියොත් මොකද වෙන්නේ? ඒක තමයි අර මිරිඟුව පස්සේ දිවිීම වගේ අල්ලගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සිතිජය අල්ලන්න යනවා වගේ. සිතිජය කියලා කියන්නේ අර අහසයි මුහුදයි ගෑවෙන තැන. අල්ලගන්න බෑනේ. එතකොට සංඥාවෙන් අල්ලන්න බෑ නිවන. බැරි නම් මොකද කරන්නේ? නාට්‍යයක් බුරුල් කරන්න යන අඬුවක් අරගෙන ඒකට ගැළපෙන්නේ නැති අඬුවක් නම් අපි කියනවා ඔය අඬුවෙන් ඔය නාට්‍යය ගල්ලන්න බෑ, ඔක මදි. ඔක හරි නෑ. ඔක ගැළපෙන එක නෙමෙයි. ඒකට බෑ කියනකොට මෙයා මොකද කරන්නේ? ඒ අඬුව පැත්තකින් තියනවා. ඒකෙන් කරන්න බෑ ඒක. බොහෝ දෙනෙකුට තියෙන මේ එක පටලැවිල්ලක් අපි විසඳලා දෙන්න ඕන. ඒ පටලැවිල්ල තමයි මේ සිතුවිලි. හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඒක කියලා දීලා හරියන්නේ නැහැ. ඒක තේරුම් කරලා දෙන්න ඕන, ප්‍රත්‍යක්ෂ කරලා දෙන්න ඕන. ඒකට පොඩි අභ්‍යාසයක් තියෙනවා. ඒ අභ්‍යාසය මේ වෙලාවේ කරන්න සූදානම් වෙන්නත් ඕන. මේකයි අභ්‍යාසය. ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේයි. මොකක්ද? මේ මොහොතේ ඔබ කරන්න ඕන කාර්යය තමයි ඔබට අනවශ්‍ය සිතිවිල්ලක් පහළ කරගන්න, එහෙම නැත්නම් මතක් කරගන්න. හොඳද නරකද ප්‍රශ්නේ නෙවෙයි මම මේ කියන්නේ. හොඳ වුණත් නරක වුණත් ඒක ඔබට අවශ්‍ය නම් ඒක වැටෙන්නේ ඔබට අවශ්‍ය සිතිවිලි ගණයට. හොඳ නරක එක පස්සේනේ. දැන් මම ඔබට කියන්නේ ඔබට අනවශ්‍ය සිතුවිල්ලක් දැන් හිතේ පහළ කරව ගන්න. දැන් පහළ කරන්න. ඔබ හොඳ හෝ නරක හෝ කියන කතාව නෙමේ, ඔබට අනවශ්‍ය සිතුවිල්ලක් පහල කරන්න. පහල කරගෙන බලන්න මේක මට අනවශ්‍යකද්ද අවශ්‍යකද්ද. හොඳද නරකද නෙමේ, ඔබට අනවශ්‍ය සිතුවිල්ලක් පහල කරගන්න. සමහර අය මේක මට අනවශ්‍යයි කියන්නේ නරක නිසා. නමුත් ඒක පහළ වෙලා තියෙන්නේ ඔබට අවශ්‍ය නිසා නම් ඒක වැටෙන්නේ ඔබේ අවශ්‍යතා සිතුවිල්ලක් හැටියට. ඔබ දැන් පහළ කරන්න ඕන ඔබට අනවශ්‍ය සිතුවිල්ලක්. කොහොමද? මොකක්ද උත්තරේ? කෝබලන අනවශ්‍ය සිතුවිල්ල පහල කරගත්ත අය අත උස්සන්න බලන්න. මොකක්ද අනවශ්‍ය සිතුවිල්ල ඔබට? කවුද ආවේ නැත්තේ? ආයේ තමන්ගේ හිතවතිය ආවේ නැහැ අද කියලා. ඒක ඔබට අනවශ්‍යයිද? ඒ කියන්නේ ගෙදරට අවශ්‍යයි. අනවශ්‍ය සිතුවිල්ල අවශ්‍ය විදියට ආවා. ඒ කියන්නේ ඒක ඔබට අවශ්‍ය නැද්ද? මෙතෙන් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ වෙන තැනකට අවශ්‍යයි. ඒක හරි. ඊළඟට තව කවුද තිස්සේ? ඈ අනවශ්‍ය සිතුවිල්ලක් ආන්. ආ මොකක්ද අනවශ්‍ය සිතුවිල්ල? ආ ගයක් කුලියට දීලා තියෙනවා ඒගේ, ඒක ගැන ආවා, ඒක මට අවශ්‍ය නැහැ. ඉතින් මං කල්පනා කරන ඇයි මට ගයක් කුලියට දීලා තියෙනවා ඒක අවශ්‍ය නැහැ කියලා සිතුවිල්ල කාවේ නැති කියලා. එහෙනම් මටත් දෙන්න බෑ නේ. අර කිව්වා වගේ තමන්ගේ අර හිතවති ඒ අක්කා ආවේ නැත්තේයි කියලා මට එහෙම උකුවත් ආවේ නැත්තේයි මටත් ආවා. ඊළඟට කියන්න ඕන මෙන්න මේ මේ කරුණු ටික කියලා ටිකක් ආවා. ඒක මට අනවශ්‍ය ටිකක්ද? ඒ ටික අනවශ්‍යයි කියලා මං කපා හැරියනම් එහෙම මට මේ ටික කියන්න හම්බෙන්නේ නැහැ. එයා දැනුම් දෙනවා මේ ටික කියනවා. දැන් හෙට ගමනක් යන්න තියෙනවා. වරින් වර මට ඉන්ඩිකේට් කරලා මෙයා කියනවා යන්න තියෙනවා ගමනක් යන්න තියෙනවා මෙහෙමයි ඒකට මෙච්චර මේ දේවල් සූදානම් වෙන්න ඕන. දැන් ඔක මට අනවශ්‍යයිද? අවශ්‍යයි. ඒ ටික නැවත නැවත මතක් කරේ නැත්නම් මට හෙට අවශ්‍ය කරන ඒ ලියකියවිලි හරි මොනවා හරි ඒ දේවල් ඔක්කොම සකස ගන්න බැරි වෙනවා වරින් වර. ඇඳුම් පැළඳුම් හරි නේ, සිවුරු පිරිකර හරි, සමන් ගැටේ ටවල් එක හරි ලැස්ති කර ගන්න බැරි වෙනවා. අර දැන් නඳුන් නැත්තා. ඔබම ඔබේම තියෙන අවශ්‍යතා, ඔබේ යටිසිතම, ඔබේ ආත්මයම ඇති කරගෙන තියෙන අවශ්‍යතා ඔබම හිතනවා අනවශ්‍යයි කියලා. ඒක ඔබේ මානසික ප්‍රශ්නය. වෙන දෙයක් නෙමෙයි. ඒක හරියට අර මේ තමාගේ වල්ගේ ප්‍රශ්නයක් කියලා හිතාගත්ත බල්ලා වගේ. වලිගිට පුරුණෝ. වලිගිත් එක්ක තරහ ගිහලා හපන්න කැරකෙනවා. ඉතින් ඔබත් එහෙමද? ඔබේම වලිගේ ඔබ හපනවද? දැන් බලන්න ඒ අයට අදාළ දේවල්නේ ඒ අයටම මතක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට අනවශ්‍ය සිතුවිල්ලක් ඔබ තුල පහළ වෙන්නේ නැත. ඔබට පහළ වෙන්නේ ඔබට අවශ්‍ය සිතුවිල්ල. ඔබට අවශ්‍ය සිතුවිල්ල පහළ වුණාම ඔබම කලබල වෙනවා. ඔබම ඒව මට ඕනේ නැහැ කියලා හිතනවා. හොඳට පරීක්ෂාවෙන් ඉන්න ඔබට අනවශ්‍ය සිතුවිල්ලක් ඔබ තුල පහළ වෙනවද කියලා. ඒකේ හොඳ නරක පස්සේ වෙනම කතාවක්. ඔය මේ කියපු කතාවන් වලින් ඒක පැහැදිලි වෙන්නේ එයාට අනවශ්‍යයි කියන එක නෙමෙයි ඒක. ඒක තමයි මේ වෙලාවට නරකයි කියලා දාපු කෝණෙන් ආපු ප්‍රශ්නයක් මිසක් එයාට අනවශ්‍ය කතාවක් නෙමෙයි. එතනදී නර ඒකනේ කියන්නේ මේ වෙලාවට ඒක ඕනේ. ආ කියන්නේ නරකයි නේ. ආ ඒ වගේ අපි මේ නරකයි කියලා කොටසක් ඇති කරලා ඒක ප්‍රතික්ෂේප කිරීම තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතිව ඔබට අනවශ්‍ය දෙයක් ඔබ තුල පහළ වෙන්නේ කොහොමද? ඒක නරකයි කියලා කොටස් කරන කතාව තමයි ওই තියෙන්නේ. මම ගයක් කුලියට දීලා තිනවා ඒ ගැන මට මතක් වෙන එක ඕනේ නැහැ මේ වෙලාවට. ඒක මොකක් හරි ප්‍රශ්නයක් ඇද? ඒක කුලී සල්ලි හම්බුන්නේ නැතුව ඇද? නැත්තම් මේ මිනිස්සයා මේක මොනව හරි කරයි කියලා මොනව හරි ගැටලුවක් ඇද? ඒක යා දැනුම් දෙන්නේ. ආකාරි සිද්ධියක් තියෙනවා. විකුණපු වාහන මතක් වෙන්නේ නැහැ නේ අපිටනේ. වැඩක් නැහැ. එනිසා ඔබට මතක් වෙන්නේ ඔබට අවශ්‍ය දෙයක්. ඊළඟට අපි භෞතික බුද්ධියෙන් ඒක නරකයි කියලා ප්‍රතික්ෂේප කරන එකත් හොඳයි කියලා අනුමත කරගන්න එකත් ඒක ඔබේ වැඩක්. හැබැයි අපිට මේ මතක් වෙන හැම දෙයක්ම හොඳයි කියලා බෙදන්නෙත් නැතුව නරකයි කියලා ප්‍රතික්ෂේප කරන්නෙත් නැත්තම් මතක් වෙන්න කිසි දෙයක් Tamanට ප්‍රශ්නයක් නෙමෙයි. ඔන්න ගෑනු ළමෙක් මතක් වෙනවා එක් කෙනෙකුට. දැන් මන් දානවා එයා මතක් වෙන්න හොඳ නැහැ. ඉතින් පොදු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක හොඳ හෝ නරක කියලා ප්‍රශ්නයක් නෙවෙයි නะ. එහෙම මතක් වෙලා ඒක මොකක් හරි සිද්ධියක් නිසා මතක් වුණා. ඒක එහෙම ගලාගෙන ගියා. අල්ලල බැඳගන්න. අල්ලල බඳින්නේ කොහොමද? එක්ක නරකයි එක්ක හොඳයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වේදනාව ඔස්සේ ඒක ගැටලුවක් බවට පත් කරගෙන එක්ක ඒක පිළිතුරක් බවට පත් කරගෙන එතන මානසිකව පීඩා විඳීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඇලීමත් ගැටීමත් ඔබට පීඩා පිණිසයි පවතින්නේ. තේරුණාද? මේක සුවිශේෂී ධර්මයක් කියන්නේ ඒකයි. ඇලීමත් ගැටීමත් ඔබට පීඩා පිණිසයි පවතින්නේ. දැන් අර සිතුවිල්ල මට මතක් නොවෙන්න ඕනේ කියන තැන තියෙන මොකද්ද? ගැටීම. ඒක නැවත නැවත ග්‍රහණය කරන්න ඕනේ කියන එක කියන්නේ මොකද්ද? ඇලීම. ඔබ ළඟ ඔබට අනවශ්‍ය කිසිම මතකයක් නැහැ. ඔබට අනවශ්‍ය නම් ඒ දේ ඔබේ නිවසේ නැහැ. ඔබට අවශ්‍ය දෙයක්ම තමයි ඔබේ නිවසේ තියෙන්නේ. තියෙනවා නම් ඔබ ඒක ඉවතර දාලා ඇති. ඒවා කුණු බක්කිය වලට ගිහිල්ලා ඇති. එහෙම නැත්නම් විකුණලා දාලා ඇති. ඊට පස්සේ ඒව ගැන ඔබට සිතුවිලි නැතුව ඇති. තමන්ම අල්ලගෙන තමන්ගේම අත හපා කනවා වගේ වැඩ. ඒ භෞතික ලෝකයෙන් අපිට කරලා දෙන දේවල් අපිට හදන්න පුළුවන්. ඕනම දෘශ්‍ය මායාවක් හදන්න පුළුවන්. දැන් බුදුහාමුදුරු බුද්ධ රූපේ කියන එක ගැන වෛරයක් ඇති කරන සමහර ආග. එතකොට මොකද වෙන්නේ? බුද්ධ රූපය දැක්ක ගමන් ප්‍රතික්ෂේප වෙනවා. තේරුණානේ? ඊළඟට මොකද කරන්නේ? අපිත් අර යම් යම් දේවල් වලට අපි හිතනවා ඒක ඕනේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැක්ක ගමන් ඒක හමු වෙච්ච ගමන් යකානගිනවා. ඔබට අනවශ්‍ය දේවලුයි අවශ්‍ය දේවලුයි දෙකම නැත්තම් මොකද වෙන්නේ? ඔබ සහනශීලීව ජීවත් වෙනවා. ඔබ තුල අසහනය ඇති වෙලා තියෙන්නේ අවශ්‍යතා සහ අනවශ්‍යතා. ඔබව අසහනයටපත් කරන්නේ, ඔබව පීඩාවටපත් කරන්නේ අවශ්‍යතා සහ අනවශ්‍යතා. ඒ දෙකම මොන විදියට ආවත් ඔබේ අවශ්‍යතාවයක් ඔබ තුළ ඇති වෙන්නේ. ඒ හැම දෙයක්ම වේදනාවක්. ඒක සුඛ නම් වෙන්න පුළුවන්. ඒකත් ඒත් වේදනා කියන ගුණයට වැටෙනවා. ඒක දුක් වෙන්නත් පුළුවන්. ඒත් ඒක වේදනා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා. කොහොම ගත්තත් එතන තියෙන්නේ මොකන්ද? විඳවීම කියන එක සිද්ධ වෙන. එහෙම නැත්තම් දුකට පාත්‍ර වීම කියන එක පාත් වෙනවා. දුකට පාත්‍ර වීම වළක්වන්න නම් මොකද වෙන්නේ? සුඛ වශයෙන්, මධ්‍යස්ථ වශයෙන්, දුක්ඛ වශයෙන් එයා බෙදන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඒක හොඳට පිළිබිඹු වෙනවා. භෞතික ලෝකයෙන් බැලුවත් මේවා සුඛයි, මේවා දුකයි, මේක උපේක්ෂාවයි, මේ හොඳ මිනිස්සු, මේ නරක මිනිස්සු, මෙහෙමයි මෙහෙමයි කියලා හැම බෙදීමක් කරේ නැහැ. සියලු දෙනාටම මේ ධර්මය කියලා දුන්නා, පැහැදිලි කරලා දුන්නා. මේ අය දුප්පත්, මේ අය පෝසත්, මේ අය කුලහීන, මේ අය කුලවත්, මේ අය බ්‍රාහ්මණ කියලා ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. එකයි ස්වභාවය, එකයි තත්ත්වය. සිතිවිලි එක්ක ගැටුණාම අපි දැන් සමහර වෙලාවට හිතනවා දැන් මේව මට මතක් වෙන්න ඕනේ නැති ගොන්නේ තියෙන්නේ කියලා, එයා ඒක දාන්නේ අමතක කරන්න. තේරෙනවනේ, මේව මට අනවශ්‍ය කියලා ගොන්නකට දාන්නේ අමතක කරන්න. නමුත් වෙන්නේ මොකද? අනවශ්‍යයි කියන පදනම යටතේ ඒව නිතර නිතරම මතක් වෙනවා. අවශ්‍යයි කියන ගොන්නටත් දාන්නේ ඒවා අවශ්‍ය දේවල්. අවශ්‍යයි කියන පදනම යටතේ ඒව මතක් වෙනවා. මධ්‍යස්ථයි කියන ගොන්නකට දාන්නේ ඒවා ගොනු කරන්නේ ප්‍රයෝජනෙට ගන්න. ඊට පස්සේ ඒවා මධ්‍යස්ථයි කියන තාවය තුළ Tamanට ඒව මතක් වෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕන? මට අනවශ්‍ය සිතුවිලි නම් පහළ වෙන්නේ නැහැ. මේ පහළ වෙන හැම එකක්ම මට අවශ්‍ය සිතුවිලි. මා දවස පුරාම ගවේෂණය කරලා බලනවා මට අනවශ්‍ය සිතුවිල්ලක් කොයි වෙලාවකද පහළ වෙන්නේ කියලා. මොනම වෙලාවකවත් මට අනවශ්‍ය සිතුවිල්ලක් පහළ වෙලා නැහැ. පහළ වුණා නම් ඒ පහළ වුණේ සිතුවිලි මට අවශ්‍ය සිතුවිලි. මටම මතක් කරන්න කියලා මම මගේ මනසට දැනුම් දීපු කරුණ. දැන් මේ වැඩසටහනක් පවත්වන දවසකට මම මනසට දෙනවා හිත වැඩසටහන කියලා. වෙලාව මේච්චරයි. කෙරෙන්න ඕන වැඩ ටික මේ ටික. ඉතින් අර දේවල් ටික මතක් වෙද්දි මම ඒ දේවල් ටික ප්‍රතික්ෂේප කළා. සිතුවිලි නැතුව ඉන්න එක නෙමෙයි වැදගත්. සිතුවිලි හමුෙහි නොසැලී ඉන්න එකයි වැදගත්. තේරුණා? ධන සම්පත් නැතුව ඉන්න එක නෙමෙයි වැදගත්. ධන සම්පත් හමුෙහි නොසැලී ඉන්න එකයි වැදගත්. ප්‍රශ්න නැතුව ඉන්න එක නෙමෙයි වැදගත්. ප්‍රශ්න හමුවේ නොසලී ඉන්න එකයි වැදගත්. ගමනක් නොයන එක නෙමෙයි වැදගත්. පීඩා නොවිඳ ගමනක් යන එකයි වැදගත්. නර් කීමක් තියෙන නැව හදන්නේ නතර කරලා තියන්න නෙමෙයි කියලා. ඒ වගේ මිනිස්සු ඉන්නේ වැඩ කරන්න. නිර්මාණශීලී වෙන්න, දියුණු වෙන්න. ඒ තුල නොසලී ගමනක් යන එකයි වැදගත්. දැන් බලන්න ඔබේම වලිගේ ඔබ හපා ගන්න එක නතර කරන්න. හොඳට බලන්න අනවශ්‍ය ඔබට අනවශ්‍ය සිතුවිල්ලක් ඔබට මතක් වෙනවද කියලා. ඒ බොරු. ඔබට අවශ්‍ය දේ මතක් වෙන්නේ ඔබ පිටින් ඒක දැන් දෙනෝ මේක මට ඕනේ නැහැ කියලා. ඒ තුල දෂ්ඨණයක් වෙනව හොඳයි, ප්‍රතිඵලය හොඳයි නම්. දැන් මේ පැහැදිලි කරලා දුන්නේ මොකද්ද? ඒක තමන්ට සුවදායි සපදායි ප්‍රතිඵලයක් වන්නේ නැත. තමන්ට අවශ්‍ය දෙයක් කියලා හිතලා ඉවරලා බාර ගන්න. කොල්ලෙන් ගැහුවත් හිතන්න මට ලැබෙන්න තිබුණු දෙයක් ලැබුණේ. කවුරු හරි කොල්ලෙන් ගහලා ගියත් හරි ෂෝ මට ලැබෙන්න තියෙච්ච දෙයක් අම්මෝ. එතකොට මොකද වෙන්නේ? අර මනසත් එක්ක ගැටෙන එක ගැටෙන්න යනවද? මෝඩයා කියලා කිව්වොත් thank you කියලා යනවද? එතකොට අර මනසේ වල මොකද මම මෙයාට තෑග්ගක් දුන්නද? නැහැ, ඉතින් මට ලැබෙන්න තියෙන දෙයක් නේ ලැබුණේ. සහනශීලී නැද්ද? සහනශීලී. ඔබට ඥානවන්තයයි කිව්වහම ඔබ ස්තුතිවන්ත වෙනවනම්, ඔබ ලස්සනයි කියලා කිව්වහම ඔබ ස්තුතිවන්ත වෙනවනම්, ඇයි ඔබ කැතයි කිව්වහම ස්තුතිනෝ අන්ත නොවෙන්නේ? ඔබ කැතයි කිව්වහම thank you කියලා කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය, බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය. හැමදේම සතුටින් බාර ගන්න පුළුවන්. මොකද ලෞතර බුදු කෙනෙක් ළඟ නැහැ මේ මෙසේ වේවා මෙසේ නොවේවා කියන පදනම. කෙනෙක් තුල පීඩා හදන්නේ මොකද්ද? මේ මෙසේ වේවා මේ මෙසේ නොවේවා කියන පදනම. එසේත් නෙමේ මෙසේත් නෙමේ මෙසේ වේවා කියලා පදනමක් හැදුවොත් ඒකක් පදනමක්. මෙසේ වේවා මෙසේ නොවේවා, එසේත් නොවේ මෙසේත් නොවේ මෙසේ වේවා කියලා පදනමක් හදන්නේ නැහැ. ඒ නිසා හැම දෙයකටම සතුටින් මුහුණ දෙන්න පුළුවන්. එකපාරට 100%ක් ඔබට සතුටින් මුහුණ දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ විදිහට පුරුදු කරනකොට මොකද වෙන්නේ? ඒක මෛත්‍රී පාරමිතාවට, උපේක්ෂා පාරමිතාවට, ප්‍රඥා පාරමිතාවට වැටෙනවා. හැමෝම පාරමිතා පුරණයිනේ නේ. කවුරු හරි අහන්න පුළුවන් ඔබ එක පාට වෙනස් වෙන්න පුළුවන්ද කියලා. බෑ, ඒක ගැන ලුහුහුරුවක් තියෙන්න ඕන, පුරුද්දක් තියෙන්න ඕන, අවබෝධයක් තියෙන්න ඕන. ඔබට පහළ වෙන හැම සිතුවිල්ලක්ම මට අවශ්‍ය සිතුවිල්ලක් පහළ වුණේ කියලා ඔබ දකිනවනම් ඔබට ප්‍රශ්නයක් නෑ. ඒ තුළ පීඩනයක් හැදෙන්නේ නෑ, ගැස්ටනයක් හැදෙන්නේ නෑ. මොකක් හරි හේතුවක් නිසා අවශ්‍ය සිතුවිල්ලක් පහළ වුණේ. හැබැයි ඉතින් ඔක පිටින් හැදුවට පස්සේ ඒක අමුතු විදියට පාලනය කරන්න යනවා. හරියට අර නෝන ළඟ ඉන්න වෙලාවට මාත්‍ය වෙන ගෑනු ළමේ දිහා වැඩි බලන්නේ නැහැ වගේ. අර නෝන ළඟ ඉන්න හොරනෝ කියලා දන්නෝ. නැත්නම් සාමාන්‍ය දවස්වල හොඳට බලලා යනවා. ඒ වගේ අර වගේ කෙනෙක් දානවා. ගාඩ් එකට එක්කෙනෙක් දානවා. දැම්ම ගමන් ආ බලන්නේ නැහැ. ඒක හොඳ නැහැ. දැන් මේකෙන් අදහස් කරන්නේ බලන්න හිතනොත් එහෙම බලන්න කියන එක නෙමෙයි. ඔබ තුල එවැනි පීඩන තව තවත් හට ගැනීමට හේතුකාරක පදනමක් බවට පෙනව තහනම. අනුමැතිය සේම තහනමට ඔබ තුළ පීඩනයක් ඇති කරලා මහා ප්‍රතිඥයක් වගේ පුපුරන තත්වයක් ඇති වෙනවා. එනිසා අනුමැතියයි ප්‍රතික්ෂේපයයි ඔබ තුළින් දුරු කරන්න. හොඳට මතක තියාගන්න, ගොනු කරන්න, හැමදේම ගොනු කරලා තේරුම් ගන්න. අනුමැතියයි ප්‍රතික්ෂේපයයි දුරු කරන්න. දැන් එකක් ඔබ ගත්තොත් එහේ මේ අර්ථය ගොඩනගින්නේ. ඔබ යමක් දේශා අනුමැතියයි ප්‍රතික්ෂේපයයි දුරු කරලා බැලුවොත් එහේ මොකද වෙන්නේ? අර ඔබ පුතජන මනසින් ගත්ත ගැටීම කියන එක නෙමෙයි එතන හටගන්නේ. සාමාන්‍ය මිනිස්යාගේ බුද්ධිමේ ගත ගැටීම නෙමෙයි. දැන් අර මේක මතක් වෙන්න හොඳ නෑ. ප්‍රතික්ෂේපය. අන්ත දෙකකින් තොරව තමන්ගේ සිතුවිලි දෙස බලන්න. වචන දෙස බලන්න, ක්‍රියා දෙස බලන්න. අන්ත දෙකකින් තොරව වැඩ කරන්න. ශක්ති ප්‍රමාණයෙන් දිවගෙන යන්න, දුවගෙන යන්න. දුවන්න හයිය තියෙනවා නම් දුවන්න. එතකොට ඒක ශක්තිය. මා යායුතු වේගයේ මෙයයි කියලා හඳුනා ගන්නවනම් යන්න ඒ වේගයේ. ඒ ඔබට අදාළ වේගයයි. පුජ්‍යල වේගයත් පාරේ තියෙන වාහන වගේ. සමහර වාහන වලට යන්න පුළුවන් 40-60. සමහර වාහන වලට යන්න පුළුවන් 50ට 60ට 70ටයි. නමුත් සමහර වාහන තියෙනවා 100ට 120ට යනවා දැනෙන්නවත් නැහැ. පුජ්‍යල ශක්තියනොත් පාරේ තියෙන වාහන වල තියෙන විවිධත්වයේ තියෙනවා. ත්‍රී වීලර් එකකට 120ට යන්න බෑ. මීටරේ ඇත්තෙත් නැහැ. ඒ නිසා කෙනෙකුට කියන්න බෑ ඔබේ වේගය මෙයයි කියලා. ඔබේ වේගය ඔබ හඳුනා ගන්න ඕනේ. එච්චරයි. ධර්මයේ තුල දකින්නේ ධර්මයට අදාළවයි. පුජ්‍යලෙක් එක කතා කරන්නේ පුජ්‍යලයට අදාළවයි. රස්සාව කරන්නේ රස්සාවට අදාළවයි. ව්‍යාපාරය කරන්නේ ව්‍යාපාරයට අදාළවයි. රස්සාවක රස්සාවන් න්‍යායන් තියෙනවා. ඒකට ධර්මය පටලවන්න යන්න එපා. ව්‍යාපාරයකට ව්‍යාපාර න්‍යායන් තියෙනවා. ඒකට ධර්මය පටලවන්න යන්න එපා. පුජ්‍යලේ කතා කරන්න ආවහම පුජ්‍යලේ අහන්නේ ධර්මයේ පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි නං. අපි යාට බන කියලා හරියන්නේ නැහැ. එයාට අදාළ රාජකාරී උත්තරයේ ප්‍රශ්නේ පිළිතුරු දුන්නා. එච්චරයි. ඔබේ දර්ශනය ඔබ ළඟ. ධර්මයක් අසනවා නම් ධාර්මික උත්තරයක් ධර්මයේ කියා දීමක් කරා. ඔබ නිදහස්. මේ කණින් අහලා මේ කණින් පිට කරන්න කියලා නේ කියන්නේ. මම නම් කියන්නේ මේ කණින් අහන්නෙම නැතුව ඉන්න කියලා. එතකොට අනිත් කණින් පිට කරන්න ඕනාව නැහැ. හදිසියෙන් මේ කණින් අහලා මේ කණින් පිට කරනකොට ඒකේ තිබුණොත් මොනවා හරි අපිරිසිදු දෙයක් මොකද වෙන්නේ? මේ මැද ගෑවෙනවා මොලේ. දන්නේම නැත්තම් එච්චරයි. අපි යමක් කාලවම අරන්නේ නැහනේ. මේ සමහරලාට පිටින්ම තියෙද්දි ඒක ඉඹල බලලා පොඩ්ඩක් ඇඟිල්ලෙන් බලලා එතනින්ම ප්‍රතික්ෂේප කරන දේවල් තියෙනවානේ. කෑමක් වගේ දෙයක් තියෙනවනම් පොඩ්ඩක් පිළුම් වෙලා තියෙනවනම් පොඩ්ඩක් බලලා සුවඳ බලලා ඒක ආහාරයට අභ්‍යන්තරයට ගන්නෙ නැහැ. ඒ පිටතීම ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම අපිටත් පුළුවන් නම් මේ පිටතීම මේ දුටු දේ දුටු පමණයි. ඒක පිටදීම ප්‍රතික්ෂේප වෙනවා. ඒක ඇතුළට මුකුත්ම ගන්නෙ නැහැ. සිතවිලි දියා වුණත් එච්චරයි. දුටු දේ දුටු පමණයි. ඒ කියන්නේ ඒක සුඛයි දුක්ඛයි උපේක්ෂයි කියලා ගත්තෙ නැහැ. ඒක සිතුවිල්ල. ඒක හොඳයි නරකයි මධ්‍යස්ථයි මට ප්‍රශ්නය නෙමෙයි. බුදු කෙනෙක් ලස්සන පරිසරයක් දැකලා මොකද කියන්නේ? ආනන්ද හරි මනස්කාන්තයි ලස්සනයි පරිසරේ. බුදු කෙනෙක්ගේ දර්ශන ස්වභාවයේ ලස්සන එකක්, ඒක ලස්සන නිසා ලස්සනයි. ඒ ලස්සන දේශනා කරේ දුටු දේ දුටු පමණයි කියන තැනින් දැකලා. ඒ නිසා මේ ලෝකේ නොඇලීමෙන් ලෝකේ දකින්න පුළුවන්. ලෝකය ලස්සනයි කියන්න පුළුවන්. ලෝකය ලස්සන දේ ලස්සන විදියටත් අවලස්සන දේ අවලස්සන විදියටත් දකින්න නොඇලීමෙන්. ඒක අවබෝධයට පත් වුණාට පස්සේ තියෙන තත්වයක්. නිවන් දකින්න ගමන් කරන්න තියෙන නිරෝධ මාර්ගයක. නිරෝධ මාර්ගය කියන්නේ ඉන්ද්‍රියන් හයම නැති පාරක. කොහොමද ඉන්ද්‍රියන් හයම නැති පාර ඔබට විශ්ේවන්නේ? විශ්ේවනවාද? විශේෂවන සීමාව ඉක්මවීමේ ශක්තිය ඔබ තුල ජනනය කරන්න ඕන. එහෙමනම් ඔබ මොකද කරන්නේ? ඔබ අතින් අරගෙන ඉන්න අඬු ටික ඔබ බිමින් තිබලා නව නිර්මාණයක් කරන්න වෙනවා. වැවක ඔරුවකින් පැදගෙන ගියාට නමුත් රටක් අතර රටකට ඔරුවකින් පැදගෙන යන්න බෑනේ. ඒතකොට මොකද කරන්නේ? ඔරුව පසගලා නැවකට ගොඩ වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ලොකු චේන්ජ් එකක් එයා ඇති කරගන්නවා. ඔබත් එහෙමයි. මේ නිවන නිර්වාණ මාර්ගයේ මේ ඔරුවින් යන්න පුළුවන් කමක් නෙවෙයි. දැන් අපි පොළවේ වාහනයකින් ඇවිද ඇවිද ඉන්නව රට ඇතුලේ. අපි වෙනත් රටකට යන්න වුණා මොකද කරන්නේ? වාහනේ අතහැරලා දාලා ගුවන් යානයකට අලුත් එකකට අපි ගොඩ වෙනවා. ඒකෙන් අපි ගමනක් යනවා. ඒ වගේ ඔබ මේ ඉන්ද්‍රියන් අතර සවාරි ගහ ගහ ඉන්න වාහනේ තියෙනවා. ඉන්ද්‍රිය විෂය නැමැති වාහනේ නිර්වාණ ධර්මයේ සවා යනකොට ලෝකෝත්තර වෙනත් රටක් අතර රටවල් දෙකක් අතර ගමනක් යන්න හදන්නේ. ඒ වගේ ඔබට මේ තියෙන වාහනේ අතහරින්න වෙනවා. අලුත් එකකට ගොඩ වෙන්න සිද්ධ වෙනවා. කියන්නේ ඉන්ද්‍රියන් හයේ වාහනේ අතහැර දාලා ඉන්ද්‍රිය ඥානයෙන් අතහැර දාලා අතීන්ද්‍රිය ඥානයකට ගොඩ වෙනවා. මොකද්ද මේ අතීන්ද්‍රිය? අතීන්ද්‍රිය ඥානයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන ඒවා පේන්නේ නැහැ. එතකොට ඒක ඥානයක්ද? ඒක දැක්මක්ද? ඔව්, දැක්මක්. අවේදීත දැක්මක්, විමුක්තිදායක දැක්මක්, පාරක් නැති මාවතක්, ආරම්භයක් කෙලවරක් මැදක් නැති මාවත. අකාලික වේගයෙන් ආරම්භ වූ තැනම අවසානයේ තියෙන, අවසානයේ තැනද ආරම්භයේ තියෙන, ආරම්භයක් අවසානයක් නැති ආරම්භයක්. ඉන්ද්‍රිය විෂය තියෙන කෙනෙකුට මේක පිස්සු කතාවක්. ඇයි හේතුව? එයාට හැම දෙයකම ආරම්භයක් ඕන, හැම දෙයකම පැවැත්මක් ඕන, හැම දෙයකම අවසානයක් ඕන. හැම දෙයෙම එක්ක හොඳ වෙන්න ඕන, හැම දෙයෙම එක්ක නරක වෙන්න ඕන, එහෙම නැත්නම් හැම දෙයෙම මධ්‍යස්ථ වෙන්න ඕන. ඒ නිසා සද්ධර්මය ඉන්ද්‍රිය විෂයානුබද්ධව ග්‍රහණය කරන කෙනාට සද්ධර්මය ලෝකෝත්තර ධර්මයේ පිස්සුවක් බවට පත් වෙනවා. ඒක ලෝකෝත්තර ධර්මයක් හැටියටම ගවේෂණය කරන මේ ජීවිතයේ දුකයි, මෙතනින් මම වෙනස් වෙන්න ඕන, මේ තියෙන මනස ගැටලු සහගතයි, මෙතනින් මම වෙනස් වෙන්න ඕන කියලා හිතා ගන්න කෙනෙකුට ඔන්න මාවත. ගෙඩි උස වැඩි කියලා කියන්න එපා. ගහේ තියෙන අඹ, අඹ ගෙඩි උස වැඩි කියලා කියන්න එපා. මගේ අත දිග මදි කියලා කියන්න. ගොඩක් අය කියන්නේ එහෙම නේද? ගෙඩි තියෙනවා උස වැඩි. ඇයි මගේ අත මදි දිග මදි කියලා කියන්න බැරිද? තව දේවල් එකතු කර ගන්නවා. එකතු කරගෙන ගහට ගොඩ වෙලා, එහෙම නැත්නම් කෙක්ක්ක් හදාගෙන, එයා අර ඉන්ද්‍රිය සීමාවට අහු වෙන්නේ නැති දෙයක් වුණත් කඩා ගන්න මිනිස්සෙක් වගේ මේ අතීන්ද්‍රිය ඥානයකින් මේ ධර්මය අවබෝධ කර ගන්නවා. අත උස්සලා අතින් කඩා ගන්න බැරි දේ එයා තව අති දෙයක් එකතු කරනවා, අමතර දෙයක් එකතු කරනවා. පුටුවක් එක්කක් බංකුවක් කිරිමගක් මොනවා හරි එකතු කරයි කඩා ගන්න උස්සට ගිහිල්ලා ඔබට පහළ වෙන කිසිම සිතුවිල්ලක් ප්‍රශ්නයක් නෙමෙයි කියලා මම කිව්වෝ ඔබ මෙතන ඉඳලා සහනශීලීව ජීවත් වෙනවා. දැන් මේකෙන් අදහස් කරේ හොඳයි නරකයි කියලා මොකුත් ප්‍රශ්නයක් නෑ. අල්ලපු ගෙදරට පැනලා තියෙන දේක් හොරගම් අරන් එන්නේ ඒත් ඒකත් හිතලා අරගෙන එන්න කියන එක නෙමෙයි. ඒක ඔබට අවශ්‍ය සිතුවිල්ලක් හැටියට ඔබේ අධ්‍යාත්මයේ සැකසෙච්ච නිසා තමයි එහෙම දෙයක් ඔබට පහළ වෙන්නේ කියන එකයි මේ පැහැදිලි කරලා දුන්නේ. ඒකේ ප්‍රතිවිපාකයක්, ඒකේ තියෙන වැරදි දෙයක් ඒක තියෙනවා. දැන් ඔබට එවැනි සිතුවිලි පහළ වෙන්නේ නැතුව ඇති. ඔබ බස් එකේ නැගලා යන ගමන් බලවලා යනවද? අනිත් අයගේ පර්ස් එක දිහා, ෆෝන් එක දිහා බලබලා යනවද? නෑ. ඇයි? ඔබ එවැනි මීටරයක් දාලා නෑ. මං අනුන්ගේ පෝස් හොරගම් කරන කෙනෙක් නෙමෙයි. පොස් හොරගම් කරන මනුස්සෙක් ඔකට නගිනවා. එයා හොඳට සැලකිල්ලෙන් ඉන්න ඕන ඕන කෙනෙක් කතා කරොත් ෆෝන් එක දාන්නේ කොතෙන්දද, දැම්මේ කොතෙන්ටද කියලා. හිමින් සැරෙලන් වෙලා ගන්න තැනක් තිබුණොත් අරගෙන බහැල ගියපු අවස්ථා අපිට කතා කරන්න තියෙනවා. කතා කරද්දි තමයි ෆෝන් එකේ බලලා ඒකේ වටිනාකම එයා හිතාගෙන දැම්ම ඊට පස්සේ අරන් ගියා. කතා කරද්දි උදුරන් යන වෙලාවල් තියෙනවලු පාරේ. මොම් පරිස්සමයි. දැන් බලන්න, දැන් අපිට අරවන සිතුවිලි එන්නේ නැත්තේ. අපි එහෙම එකක් දාලා නැහැ මනසට. මම මේ උත්සාහ කරන්නේ ඔබට පහළ වෙන සිතුවිලි හැම දෙයක්ම ඔබට අවශ්‍ය සිතුවිලි කියන එකයි. එහෙම නැතුව ඔබට අනවශ්‍ය දේවල් මතක් වෙන්නේ නැහැ. කුමන හෝ පද්ධතියක සුඛ දුක්ඛ උපේක්ෂා සංඥා පද්ධතියක ඒවා සිර කරලා තිබ්බොත් එහෙම මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ඒ කෙරෙහි ඇලීම හෝ ගැටීම නෙමෙයි ඔබ කරන්නට ඕන. විදර්ශනාව විදර්ශනාවක අවසාන ප්‍රතිඵලය එන්න ඕන මොකද්ද? ඇලීමක් නෙමේ, ගැටීමක් නෙමේ, උපේක්ෂාවක් නෙමේ. එවිට මානසික වේදනාවකින් තොරව යමක් අත්හැරීමේ ක්‍රමවේදය ඇති වෙනවා. මනුෂ්‍යෙක් මේක මෙහිමයි කියලා නිර්මාණය කරලා තියාගන්නවා. තියාගත්තට පස්සේ ඒක හිමම තමයි. සංකල්පවල බන්ධනේ වෙලා ගැටීමෙන් මිනිස්සු හොඳ මිනිස්සු කරන්න බෑ. වරදට වෛර කරන්න කියලා උගන්වලා මිනිස්සු යහපත් මිනිස්සු කරන්න බෑ. වරදට වෛර කරනකොටම ඒ තරමටම ප්‍රචණ්ඩත්වයක් හට ගන්නවා. දැන් බලන්න නේද? දැන් ඔය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ උද්ඝෝෂණයක් කරනවා. ඒගොල්ලන්ගේ තුල තියෙන වේගය, ප්‍රචණ්ඩත්වය ඒගොල්ලෝ මුදා හරිනවා. ඊට පස්සේ රාජ්‍ය පැත්තෙන් කියනවා අපි මේ ක්‍රියාත්මක කරන්නේ අපේ නීතිය කියලා. ඒගොල්ලොන්ගේ පැත්තෙන් ඒගොල්ලන්ගේ තියෙන වේගය මුදා හරිනවා. එතකොට මොකද වෙන්නේ දැන්? ගැටුම දෙපැත්තම අනුතුරු කරගන්නවා. අරගොල්ලෝ කියනවා අපේ අයිතිවාසිකම කියනවා, මේගොල්ලෝ කියනවා අපේ නීතිය කියනවා. අයිතිවාසිකමද ප්‍රබල, නීතියද ප්‍රබල? ත්‍රස්තවාදී අයක් පටන් ගන්න මොනවා හරි දෙයක්. ඒගොල්ලොත් කියන්නේ මොකද්ද? අපේ නීතිය. එහෙම නැත්නම් අපේ අයිතිවාසිකම. එහෙනම් කාලඟක් තියෙන්නේ මේ හැම ප්‍රචණ්ඩත්වයක් තුළම, වේගයක් තුළම පුජ්‍යලත්වය, කැමැත්ත හා ප්‍රතික්ෂේපය. ඕනම කැමැත්ත තුල ප්‍රතික්ෂේපයක් තියෙනවා. ඕනම ප්‍රතික්ෂේපයක් තුල කැමැත්තක් තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ මේ ලෝකය ඉක්මවන්න. මේ ලෝකයේ තුල කැමැත්ත හෝ ප්‍රතික්ෂේපය තුල ජීවත් වන්න නොවේ. සිතුවිලි ප්‍රතික්ෂේප කිරීමෙන් සිතුවිලි නැති කරගන්න බෑ ඔබට. ඔබ තුල අනවශ්‍ය මානසික පීඩනයක් හටගන්නවා පමණයි. ඒ නිසා ඔබට පහළ වෙන්නේ ඔබට අවශ්‍ය සිතුවිල්ලක් නම් ඒක සාමකාමීව බාර ගන්න. ඔබ තුල තියෙන දේවල් ඔබ සාමකාමීව බාරගන්නේ නැති කෙනෙක් බවට අභ්‍යන්තරය තුල දිගට දිගටපත් වුණොත් එimo අවසානයේ ඔබේම මූණ ඔබම කැතයි කියා ගන්න මට්ටමටත් ඔබ එන්නේ ඉඳයි. සිතුවිලි පමණක් නෙමෙයි. ඔබේම වයසට යෑම කරදරයක්, ලැජ්ජාවට කාරණයක් කියලා ඔබ කියන්නට ඉඳයි. ඒක වෙන්නේ නැද්ද සමාජය තුල? එනෝ කාන්තාව වයස අඩුවෙන් කියන්නේ, එහෙම නැත්නම් වයස කියන්නේ ලැජ්ජ වෙන්නේ ඇයි? මගේම වයසට යෑම මට ප්‍රශ්නයක්. එතකොට ඔබ වයසට යන්නේ, ඒ ඔබ එකක් කැමැත්ත, ස්වභාව ධර්මය, ස්වභාවයේ අයිතිය. වයසට යන බලාපොරොත්තුෙන් තමයි මේ ජීවිතය ලබාගෙන තියෙන්නේ. නිර්වචනවලට පත් වෙන්න එපා. සංකල්පවලට පත් වෙන්න එපා. දෘෂ්ටිවලට පත් වෙන්න එපා. වචනවලට ගොනු වෙන්න පත් වෙන්න එපා. සමාධිවලට පත් වෙන්න එපා. සතියට පත් වෙන්න එපා. විවිධ උත්සාහයන් වලට පත් වෙන්න එපා. විවිධ ජීවිකාවන් වලට ජීවන ස්වરૂප නිර්මාණය කරගන්න එපා. ඔබ සජීවී පුජ්‍යලයෙක් වන්න. හදපු පුජ්‍යලයෙක් වෙන්න එපා, සජීවී පුජ්‍යලයෙක් වෙන්න. සජීවී කියන්නේ ස්වභාවික, එහෙම නැත්නම් විවෘත, පවතින ආකාරයේ පවතින විදියටම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඉස්සරහා තියෙන මල් බඳුන දිහා මම බැලුවා. මේක ලස්සනයිද අවලස්සනයිද? ඒක පේන විදියට පේන්න දෙන්න. ඔබ මේක ලස්සන කරන්නත් එපා, අවලස්සන කරන්නත් එපා. එතකොට ඔබට පේන විදියට ඒක පේන්නේ. ඒක ඇත්තටම කියන්න බෑ. ඒක දැනෙන විදිය දැනෙනවා, තියෙන විදිය දැනෙනවා. එතකොට ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකේ ප්‍රශ්නයක් මිසක් ඒක මං ගත්තේ නෑ. ඒ ප්‍රශ්නේ ඒකෙමයි තියෙන්නේ. ඒක මගේ ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නෑ. දැන් ඔබ කරන්නේ ඒක නෙමෙයි නේ. ඒ ප්‍රශ්න ඒ තැන්වල තියෙන්න අරින්නේ නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් බවට පත් කරගන්නවා. ලස්සන නම් මගේ ලස්සන, මගේ කැමැත්තේ ලස්සන. නරක නම් ඒකට මං නරකයි, මම කැමති නෑ, මගේ අකමැත්ත. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට ඒ ප්‍රශ්නෙට අවවාදයක් කරන්නේ ඒ ප්‍රශ්නේ එයා ළඟම තියෙන්නේ නැද්ද? ඒක අපි ගන්නෑ. හරියට කෙනෙක්ගේ අතේ තියෙන තුවාලයක් සනീപ කරන්නේ එයාගේ අතේ මේ තුවාලේ තියෙන්නේ නැරලා. අපි ඒ තුවාලේ ගන්නෙ නෑ. තේරුණානේ? අනුන්ගේ ප්‍රශ්නත් එයි. අර අනුන්ගේ අතේ තියෙන තුවාලේ ඒගොල්ලන්ගේ මතේ තීදි සනീപ කරනවා වගේ තමයි තියෙන්නේ. ඉතින් ආයතන ප්‍රධාන මහත්තුරුන්ට එහෙමත් සමහර වෙලාට වෙන්නේ මොකන්ද? ඒ සේවකයෝ කරන යම් යම් දේවල් තුල තමන් ලොකු පීඩාවකට පත් වෙනවා. ඒක සේවකයාගේ තුල තියෙන ප්‍රශ්නේ තමා ගන්න නැතුව සේවකයා තුලම තියෙන එක සනീപ කරනවා. හංගන්න දෙයක් නැහැ. පස්සේ දෙයක් නැහැ. හරි නම් හරි, වැරදි නම් වැරදි. මේකයි ස්වභාවය. එතකොට සමහරලාට හිතෙන්න පුළුවන් තරහවේ. තරහ වෙන්න දෙයක් නැහැ. තරහ වෙනවා නම් ඒක යාගේ දෝෂයක් නේ. අපි යම් කිසි කාර්යයක් තුළ බැඳලා ඉන්නේ යම් යම් කාර්ය සාධනයක් තුළ. එතකොට ඒ සාධනය තුළ ඒ ආකාරයෙන් ඔහුට එතනින් පිළිඹු වෙන්නේ එතන ක්‍රියා කළ හැකිද බැරිද කියන කාරණේ පමණයි. ඒ වගේම අර තත්ත්වාකාරයේ බලන න්‍යායක් තියෙන කෙනාගේ තුළ තමා කියන දේ තුළ ලෝභ ද්වේෂ මොහ තියනවද කියලා තෙවලේම සජීවී නිසා පේනවා. එයා මේක ද්වේෂයෙන් කරන දෙයක් නම්, එයා මේක ලෝභයෙන් කරන දෙයක් නම්, එයාට මේක වැරද්දත් පේනවා. ඒ පෙනීම නිසා එතන අසාධාරණ වචන ක්‍රියාත්මක වෙන්නේ නැති ස්වභාවයකුත් තියෙනවා. මමත්වයේ ඉක්මවන්න ඔබට බෑ. නිවන් දකින්න මට බෑ. මම නිවන් දකින්නෙත් නෑ. නිවනට එකම බාධාව මම සහ ඔබ. මෙතන මම සහ ඔබ නැත්තම් අපි සියලු දෙනාම නිවන් දැකලා. මම සිටියොත් ඔබ නිර්මාණය වෙනවා. මම නැත්නම් ඔබ නිර්මාණය වෙන්නේ නැහැ. නිවන් දුටුව නම් අපි මම ඔබ නැහැ. මේකට ධ්‍යාන වඩන්න, සමාධි වඩන්න, ලෝකෙත් එක්ක ගැටෙන්න දෙයක් නැහැ. මේ ධර්මය ප්‍රකට කරගන්න තැනම සමාධිය හට ගන්නවා, අවශ්‍ය කරන ලෝකෝත්තර සමාධිය. මේ ධර්මය ප්‍රකට කරන තැනම ලෝකෝත්තර ඒ අවශ්‍ය කරන දෘෂ්ටි වලින් නිදහස් වීමේ සීලය හට ගන්නවා. ඒ තැනම මානසික සහනය හට ගන්නවා. ඒ තැනම ප්‍රඥාව හට ගන්නවා. ඒ තැනම යා විශිෂ්ට ඥානයෙන් ධර්මය ප්‍රත්‍යක්ෂ කරනවා. නැවත නැවත අහන්න ලෝකෝත්තර ධර්මය, නැවත නැවත ප්‍රකට කරන්න සන්දර්භය. ඉතින් ඒ ගමන යද්දී මාර වැහි වහිනවා වගේ ගැටලුකාරක තත්ත්වයක් ඇති වෙනවා. ඒකයි අර පෙන්නන්නේ මාර විවිධ ආයුධ අරගෙන මරසෙන් ආවා කියලා කියන්නේ ඒක. කියන්නේ මේක තේරුම් කරගන්න යද්දී මේකේ හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මම මේ පිටින් කියන தත්ත්වය පිළිපදින්නේ කොහොමද? ඒ ගැටලු මැද්දේ මේක निराකරණය කරගන්න. සමහර අය කියනවා හාමුදුරුවෝ ඒ කියන විදිහට නම් මේ වැඩේ කරන්න බෑ කියලා. ඔව් මම මේ කතා කරන්නේ කෙලවරක් ගැන. ඒ කෙලවරට එන ගමම් මග තුල විශාල බාධක ටිකක් තියෙනවා. ඒ බාධක ටික ඔබ ජය ගන්න ඕන. මම රාජ්‍යත්වය ගැන කතා කරන්නේ. ඒ රාජ්‍යත්වයට පැමිණෙන්න කියන ආයාචනය කරන්නේ, ඒ රාජ්‍යත්වයේ තියෙන සුවතාවය ගැන කතා කරන්නේ. හැබැයි ඒ ගමම් මග තුල ඊටාම කටුමඳුරු, මඩගොහුරු, ගල්තලා, කාන්තාර ඔබට පහු කරන්න සිද්ධ වෙනවා. ඒව වීරයෙන් පහු කරගෙන මේ ෂේම භූමියටපත් වෙන්න ඕන. මම විසින් ධර්මය සොයන්නට නොවේ, ධර්මය පැමිනීමට මමත්වය ඉවත් කළ යුතුයි. ඔබ නිතරම ඔබේ අඬු ටික අතහරින්න. අධ්‍යාත්මික වශයෙන් අර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ මොලේ ක්‍රියාකාරීත්වය බාහිර වශයෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියනා වූ ඉන්ද්‍රයන් පහ. අඬු අතහරින්න. එතකොට අපි අවබෝධ වෙන්න දෙයක් නැහැනේ. ඔබ හිතන අවබෝධය කාරණයක් වෙන්න පුළුවන්, වින්දනයක් වෙන්න පුළුවන්, උසස් තත්වයක් වෙන්න පුළුවන්. නමුත් ඒ එකක්වත් නෙමේ සැනසීමේ අවබෝධය, නිර්වාණ අවබෝධය. නැත්තම් නිවීමේ අවබෝධය එකක්වත් නෙමේ. මම නැත්තේ කොතනද? එතනයි ඔබට නිවෙන්න පුළුවන්. මමත්වයේ නැත්තේ කොතනද? එතනයි නිවෙන්න පුළුවන්. මමත්වයේ කොතනද ඉන්නේ? එතන ඔබ දකීවි, විඳීවි, සංඥා කරාවි, සංස්කරණය කරාවි. ඒ තුල ඇතිවන්නා වූ වින්දනය කියලා, විඳවීම කියන එක නිඳවීම කියලා කියන්නේ දුක. දුක පිණිස පවතින දෙයක් නිඳවීම. පුතජන සත්වයා හැම ගහපු හරකෙක් වගේ කියනවා. වින්දනයෙන් බේරෙන්න බෑ. හැමතිස්සෙම වේදනාවක් දරාගෙන ජීවත් වෙන්නේ. කොයි පැත්තටත් පිච්චෙනවා. හැම ගහපු හරකෙකුට තියෙන දුක මොකද්ද කියලා බලන්න. නැත්තම් ලොකු තුවාලයක් තියෙන හරකෙකුට තියෙන දුක බලන්න ගොඩ ඉන්නකොට මැස්සු කනවා. බිම ලැග්ගොත් කූඹි කනවා. ජලයට බැස්සොත් මාළු කනවා. බේරෙන්න බෑ. වින්දනයේ තුල ජීවත් වෙද්දී අපටත් එහෙම දැනුණා. මොන පැත්තට ගියත් මානසික වේදනාව කියන එක ගලාගෙන එනවා. ඒ වේදනාව නම් කරනවා සුඛ දුක්ඛ උපේක්ෂා කියලා. සැපම දුකට පෙරළමින් දුකම සැපට පෙරළමින් හැම තිස්සෙම වේදනාව පීඩනයක් බවට පත් වෙනවා. සැපයි කියලා ලෝකයේ ඉතාම ලොකු වින්දන වේදනා වින්දන කට්ටිය පසු කාලීන විවිධ මානසික රෝගවලට ජනාධිපතිවරු පවා පත් වෙලා තියෙන හිමයි. සැපය කියන වේදනාව තුල උනත් දුක්ඛ තත්වයට පත් වෙනවා. ඒක තෙරක් නොපෙනෙන ලෝකයේ අපිට තෙරක් පෙන්නලා දීලා තියෙනවා. අවසානයක් පෙන්නලා දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් අපිට දෙන්න කිසි දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ දුන්න දේ අපි ගන්න එකයි තියෙන්නේ. බුදුහාමුදුරන්ට දෙනවා නම් මුළු මහත් පෘථුවියම බන්දේසියක තියලා මේ චක්‍රාවාටයම බන්දේසියක තියලා දෙන්න වෙනවා. එහෙම නැත්නම් සමස්ත ගැලැක්සි එකක් හරි අරගෙන බන්දේසියක තියලා දෙන්න වෙනවා. ප්ලැනට් එක නෙමෙයි ගැලැක්සි එකම දෙන්න නම් වදි. ලෝක බෝලේ පවරක් නෙමෙයි. ගැලැක්සියක් කියන්නේ විශාල එකක්. ඒක ඔබට අවශ්‍යතා හා අනවශ්‍යතා නැත්නම් ඔබ සහනශීලී. ඒකෙන් මම කියන්නේ නැහැ දැන් මේ වැඩක් කරන්න තියෙනවා ඒක දැන් අවශ්‍යතාවයක් නැතුව කොහොමද වැඩ කරන්නේ. ඒක තමයි මේ තේරුම් ගන්න ඕන කාරණේ. පටලවා ගන්න එපා. සයින්හන්සේට අවශ්‍යතාවයක් නැතුව කොහොමද මේ දේශනාව කරන්නේ? ඒකට හොඳ උත්තරයක් දුන්නා. අල්ලේ තුවාලයක් නැත්තම් විසෝන තරම් දුර ගෙනියන්න පුළුවන්. එයා තුළ නොඇලීම නොගැටීම කියන එක හටගෙනත් වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ. එතකොට එයා තුළ ඒ ගමන් මඟ තුළ තියෙන්නේ සාධාරණත්වය, යුක්තිය සහ නිවැරදිභාවය සහ සත්‍ය පමණයි. මොකද අර මමත්වය විසින් තමයි බොරුව, හොරකම, වංචාව, ත්‍රස්තවාදීත්වය මේ හැම දෙයක්ම නිර්මාණය කරන්නේ මමත්වය. මමත්වේ නැත්නම් එයා ගමනක් යයි, වැඩ කරයි, එයාට ලැබෙයි, වියදම් වෙයි, ඒ මොනවා වුණත් එයාගේ ගමන් මඟ තුල තියෙන ධර්මය, ධාර්මිකත්වය. ඒක හිතල කරන දෙයක් නෙමෙයි, බේප් සිද්ධ වෙන දෙයක්. හොරගමක් කරන්න ලොකු ප්ලෑන් එකක් නැතුව බෑනේ. නමුත් ඉතින් ඒවත් අපි වැඩි වැඩි මෙහෙම පැටලව ගන්න හොඳ නැහැ. ඒකයි කියුවේ අර රැකියාවේ රැකියාව, ව්‍යාපාරයේ ව්‍යාපාරික ක්‍රම තියෙනවා. මැණික් ගලක් එනවා ලක්ෂ 5ට විකුණන්න මැණික් ව්‍යාපාරිකයෙක් ළඟට. එයා දන්නවා මේක ලක්ෂ 5ක් නෙවෙයි මේක ලක්ෂ 50ක් වටිනවායි කියලා. නමුත් එයාගේ මැණික් ව්‍යාපාරික ක්‍රමවේදය මොකද්ද? මේ මිනිස්සයා ඉල්ලන ලංසුවට එයාට සල්ලි දීලා මැණික් ගන්න එක. එයා මේක නෑ මේක ලක්ෂ 50ක් වටිනවා කියලා ලක්ෂ 50ක් දෙන්න යන්නේ නෑ. ඒක එයා අර ඉල්ලන කෙනාගේ වටිනකම තියෙනවනේ. හැබැයි එයා බොරුවක් කළොත් වැඩිපුර අර සේනි වාණිජ ජාතකයේ වගේ මේක එච්චරත් වටින්නේ නෑ කියලා ඉවරලා බොරු කළොත් නම් අන්න ඒක තමයි එතන තමයි විශාල ප්‍රශ්නයක් හටගන්නේ. නැත්නම් එයාගේ වැලියු එක එයා දීලා ගත්තා, මෙයාගේ වැලියු එකෙන් එයා ඒක විකුණනවා. තේරෙනවද? එතන සාධාරණයක් වෙන්නේ නැහැ. හැබැයි පැහැදිලිව දැන දැනත් මේක ලක්ෂ 50ක් වටිනවා කියලා අරමනසේ ලක්ෂ 5යි කියද්දි තව මේක බොරු කරලා නැහැ මේක දෙන්න බෑ ලක්ෂයකටවත් කියලා අඩු කරන්න යනකොට අන්න බොරුව වංචාව ප්‍රෝඩා එතන කියනවා. එයාට ඉතින් පැහැදිලිව පේනවනම් මේක මෙච්චර වටිනවා මෙච්චර දුන්නට ප්‍රශ්නයක් නැහැ කියලා අන්න සාධාරණ මිනිසයා හිතේ සහනයක් තියාගෙන එයාගේ හිතත් සතුටු කරලා එයා ගත්ත එයාගේ විශාල ප්‍රතිලාභයක් ලබනවා. ඕනනම් තවත් හිත හොඳ වෙන්න එයා ගත්ත ප්‍රතිලාභෙන් අර මනුස්සයර තව තෑග්ගකුත් දෙනවා. ඒකයි තියෙන වැඩ පිළිවෙල. එනිසා ධර්මයේ ධර්මයේ විදියට ගන්න ඕන, භෞතික පැවැත්ම ඒ විදියට ගන්න ඕන. වංචාකාරයේ ප්‍රෝඩාකාරයේ එක්ක ඒ විදියට කතා කරන්න ඕන, ධාර්මික පුජ්‍යලයක එක්ක ඒ විදියට ගනුදෙනු කරන්න ඕන. පියවරින් පියවර විමර්ශනය කරන අලුත් මිනිස්සෙක් වෙන්න ඕන. තමන්ගේ සංකල්පයෙන් කතා කරන කෙනෙක් නෙමෙයි. පුජ්‍යල විවිධත්වය හා ලෝකීය ස්වභාවය මනාව හඳුනා ගන්න ඕනේ. ඒ තුල තමන් සහනශීලී වෙන්න ඕනේ. රූපෙට බර වෙන්න එපා, වේදනාවට බර වෙන්න එපා, සංඥාවට බර වෙන්න එපා, සංස්කාරවලට බර වෙන්න එපා, විඥාණයට බර වෙන්න එපා, අතීතයට බර වෙන්න එපා, අනාගතයට වර්තමානයට බර වෙන්න එපා. විවේකය උපදවාගෙන සිටින්න. අර දේවල් වලට බර නොවුනොත් තමයි ඔබ තුළ විවේකය උපදවා ගන්න. ඒ විවේකය උපදවන තැන තියෙන විවෘත මානසිකත්වය. හාමුදුරුවෝ නම් කියයි තින්නේ නේද අපිට කරගන්න අමාරු නැහැ. මම කියන තැනින් වැඩ කරනවට වැඩිය දෙයක් ඇත්තෙන්ම මම කියන තැනින් තොර වුණාට පස්සේ මිනිස්සුයෙකුට කරන්න පුළුවන්. නමුත් මිනිස්සෙක්ගේ විශ්වාස කරන්නේ අදහන්නේ ඒකයි පිළිගන්නේ නැති පස්සේ. තණ්හාව තියනවට වැඩිය තණ්හාවෙන් දුරු වුණාම ලැබෙන ස්වභාවය කෙනෙක් තුල වැඩි වෙනවා. ඥාතිත් ලැබෙනව, මිත්‍රයොත් ලැබෙනව, සමාජ ගෞරවයත් ලැබෙනව, ධන සම්පතුත් ලැබෙනව, ඔක්කොම ලැබෙනව තණ්හාවෙන් තොර වෙන තරමට, මනස නිදහස් වෙන තරමට. ඕක විශ්වාස කරන්නේ කවුරු? තණ්හාව වැඩි වෙන තරමට ඒගොල්ලෝ පොල් කට්ටට ගෝනි පඩංගුවට සීමා වෙනවා. ඒ නිසා තණ්හා නොකරන එකම තමයි දියුණුවේ රහස. තණ්හා වෙනකොට මොකද වෙන්නේ? රුපියලටත් රණ්ඩු කරගන්නවා. තණ්හා අඩු වෙනකොට ඒක බොහොම සන්තෝෂෙන්. අතහැරලා දානවා. ඒක හරි වැදගත්. දවසක් ත්‍රිවිලර එක මිනිස්සෙක් කිව්වා, සායන් වහන්ස මට එදා මේ රුපියල් 100ක් කියලා ඔබ වහන්සේ 500 කොලයක් දීලා තිබ්බේ, මගේ සාක්කුවේ 500 කොලයක් තිබ්බේ නෑ, ගෙදර ගියාම තිබ්බා, ඔබ වහන්සේ වැරදිලා දීලා තියෙන්නේ කියලා මට තව රුපියල් 400ක් ගෙනල්ලා දුන්නා. මං කිව්වා මට මතක නෑ මම දුන්නේ 100 කොලයක් වගේ මතකේ ඉන්නේ, 100ක් වෙන්නේ නැති තියුන්නේ, ඔයාට කොහෙන් හරි වෙන මොකක් හරි වැරද්දීමක් වුණත් දන්නේ නැහැ කියලා. මං කිව්වා ඔයාම ඕක තියාගන්න, මොකද මටත් හරියට විශ්වාසයක් නැහැ, හැබැයි මගේ මනසට ඇවිල්ලා තිබ්බනම් මේකේ 500ක් තිබිලා නැති වෙලා තියෙනවා කියලා මම අරක ගන්නවා. නමුත් මගේ ඔළුවටත් ආවේ නැහැ එහෙම එකක් වෙලා තියෙනවා කියලා. මං කිව්වා ඔයාම ඔය 400 තියාගන්න. මගේ ඔළුවේ හරියට සංවිධානය වෙලා තිබ්බන අපරාධය 500ක් තිබිලා දීලා වැරදිලා මේ මිනිස්සුගේ මේ කායි ගන්න ඕන කියලා. එහෙමනම් ගන්නවා. හැබැයි මගේ ඔළුවටත් ආවේ නැති නිසා මම එහෙම එකක් දීලා යාට තියනවායි කියලා. ඒ මිනිස්සුගේ වෙන වෙන කොහෙන් හරි ලැබිච්ච දෙයක් වෙන්නත් ඇති සමහර වෙලාවට. මාත් අද ඒක දන්නේ නැහැ. නමුත් මගේ මනසට අනුව මගේ මුදලක් කියලා මට ඒක ගන්න පුළුවන් කමක් නැහැ. මගේ සංඥා පද්ධතිය හැදිලා නැහැ මේක. මගේ 500 ඊතුරු සල්ලි කියලා. මං කෝ ඒක නිසා මගේ සංඥාවත් එහෙම වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඔයා ඕක තියාගන්න. ඒකයි වැදගත්. ඔය ත්‍රිවිලර එක මිනිස්සේ කරේ මේ රුපියල් 20කින් 10කින් සමහරවිට 50කින් පුදුම සතුටක් කරන්න පුළුවන්. වැඩිපුර දුන්නා. එක මිනිස්සෙකුට මම මේ වැඩිපුර රුපියල් 50ක් දීලා කිව්වා ඔයා දවසකින් සිගරට් එකක් බොන එක අඩු කරන්න කියලා. ඒ මිනිස්සයා ඇඬුවා. හේතුව මට අම්මා තාත්තවත් එහෙම දෙයක් කියලා නැහැ කියලා. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්මයෙන් ජීවිතය